ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි කාවින්ද වල්ගම්පාය මහත්මා ජිත්නෝනා මහත්මයතුළු පින්තුනි හැම දිනෙකම හිමිදිරි පාන්දර විහාරස්ථානයට ඇවිදෙල්ලා ඊටාම වටිනා ආනිසංසදායි කෘතවේදී ඥාති යුතුකමක් සිදු කරන අවස්ථාව මේ දින කිහිපෙට කලින් ශ්‍රී ලංකාවේදී මිය ගිය ආදරණීය සහෝදරිය විසාකා ප්‍රියදර්ශනී දිසානායක මහත්මියට පුණ්‍යානුමෝදනා පිණිස දයාබර සහෝදරිය වශයෙන් කාවින්ද වල්ගම්පාය මහත්මාත් ඥාති මිත්‍රාදීන් විදියට මේ හැම දිනකමත් ඒක රාශි වෙලා එතුමිය වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුකමයි මේ සිදු කරන්නේ. ඉතින් ඒ මිය ගිය ඥාතිවරයට ඉතාම ඉහළින් පින් වැඩෙන ආකාරයට ඔබ මේ රටේ හිටියත් මේ පාංශු කුළු චීවරයක් පූජා කරලා සංඝ සතු දානමය පින්කමක් සිදු කරලා ඒ ආදරණීය සහෝදරයයට කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුකමක් සිදු කරනවා කියලා කාවින්ද මහත්මාට හිතේ සැනසීමක් ඇති කරගන්නට පුළුවන්. ඉතින් මේ පින්තුන් හිමිදිරි පාන්දරමේ විහාරස්ථානට ආවේ ඉතාම උතුම් පින්කමක් සිදු කරන්නට ස්වාමින් වහන්සේලා දැකලා දානය පූජා කරලා මේ ඇත්තන් හිතේ පින් සිතුවිලි ඇති කරගෙන තමන්ගේ ජීවිතයට ආලෝකයක් ලබා ගන්නටයි මේ හැම දිනෙකම රැස් වුණේ. ඉතින් ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා මේ විහාරස්ථානයේ සිදු කරන සියලුම පින්කමලානි සංසයෙන් ඔබ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පන්නිය චිරජීවනය සැලසේවා කියලා. ඉතින් විහාරස්ථානයේ දැක බලා ගන්නට ඒ සරච්චන්ද්‍ර මහත්මයා ජානකි නෝනැතුගේ පින්තුනුත් පැමිණියා. ඉතින් හැම දිනාටම අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා මේ පින්කම ඒ හැම දිනාටම ආශිර්වාදයක් වේවා කියලා. පින්තුනි මේ දානය කියන එක අපි හැම අවස්ථාවකදීම සිදු කරන පින්කමක්. ඒ දානය සිදුවන්නේ අපේ හිතේ ලොකු ආධ්‍යාත්මික සතුටක් දිනුවීම කියන එක. බුදුරජාණන් වහන්සේ තමයි මේ දානය ගැන ඉතාම ලස්සනට අපට කරුණු පැහැදිලි කළේ. දානය කොටස් තුනකට දෙන්නට පුළුවන්. එකක් තමයි ආමිස දාන, ඊළඟට අභය දාන, ධර්ම දාන කියලා. ආමිස දාන කියන්නේ භෞතික වශයෙන් දෙන දාන. Giving materials. The gift of materials. ආමිස දාන කියලා කියන්නේ බඩු භාණ්ඩ වලින් දෙන දාන. ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදියෙන් දෙන දාන, බෙහෙත් හේත් වලින් කරන පරිත්‍යාගයන්. ඒ අතර ඉහළම ආමිස දානයක් විදිහට සැලකන්නේ ආවාස පූජාව. ඉන්න නිවසක් දෙන්න පුළුවන් නම් ඒක ඉහළම ආනිසංසයක් විදිහට සැලකනවා. සෝච සම්බදදෝ හෝති යෝධ දාති උපස්සයන් කියලා ධර්මයේ සඳහන් කරනවා. යම් කිසි කෙනෙකුට නිවහනක් දෙන්න පුළුවන් නම් ඒක සියල්ලක්ම දුන්නා වගේ කියලා. ඇයි ඒකට හේතුව? කෙනෙකුට මුළු ජීවිත කාලෙම නිවස යට ඉන්නට පුළුවන්. ඒ අතරුණු විශේෂයෙන්ම විහෙර විහාරස්ථාන සඳහා කරන උපකාර ආවාස පූජාව සුවිශේෂී දානමය පින්කමක් විදිහට සැලකනවා. ඒ විහාරස්ථානයක් යට ඉඳගෙන බොහෝ දෙනෙක් මෙලොවට විතරක් නෙවෙයි මුළු සසරටම පින් දහම් කරගන්නවා. ඒ නිසා සංඝාවාස පූජාව සුවිශේෂී පූජාවක් විදිහට බුදුදහමේ දක්වනවා. ආමිස පූජාවෙන් පස්සේ දෙවැනි පූජාව විදිහට සඳහන් කරනවා අභය දානය, ජීවිත දානය, gift of lives කියන එක. Giving lives. වෙන කෙනෙක් ජීවිතය අවසන් කරන්න ඉන්නව නම් තා මොහොතක් හරි ජීවත් වෙන උදව් කරනවා නම් අන්න ඒක සැලකන්නේ ඉහළ දානයක් විදියට. ඇයි ඒකට හේතුව? කෙනෙක් නිවසක හිටියත් මේ යන්න ඉන්න කෙනෙක් කියනවා නම් ඔහුට තව කාලයක් ජීවත් වෙන උදව්වක් කරන්න පුළුවන් නම් ඒක ඉහළ දානයක් විදියට සැලකනවා. මෙහෙම දානය දේශනා කළ බුදුරජාණන් වහන්සේ වඩාත් ඉහළ දාන විදියට සැලකුවේ ධර්ම දානය. The gift of Dhamma කියන එක. සම්බදානං ධම්මදානං ගිරාන්ති කිව්වේ ඒකයි. The gift of Dhamma excels all other gifts. අර ආහාර පාන ඇඳුම් පැනඳුම් නිවෙස් වලින් කරන ඒවා මේ ජීවිතේට විතරයි. අභය දානය තව ටිකකල ජීවත් වෙන හේතු වෙනවා. ධර්ම දානය කොහොමද? ධර්මයේ උදව්වක් කරවතින් ඒ කෙනාට මේ ජීවිතේ විතරක් නෙවෙයි මුළු සංසාරික ගමන සුවපත් වෙන හේතුවක් වෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළේ? පින්වතුනි මේකේ ලොකු අර්ථයක් දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී බුදුහාඳුර ඊටාම මැනවින් තේරුම් ගත්ත මේ සත්‍යයන් තියෙන අභියෝගය මොකද්ද කියලා. උන්වහන්සේට චුතූපපාත ඥානය කියලා සුවිශේෂ ඥානයක් ලැබුණා. මේ චතුප්පාද ඥානය කියලා කියන්නේ සත්‍යයන් මැරිලා නැවත ඉපදින ආකාරය පිළිබඳව ඥානය නවන. මේ ඥානෙන් උන්වහන්සේ දැක්ක ඊටාම සංවේගදායී කාරණයක්. මෙත්කම උන්වහන්සේ දැක්කා මේ ලෝකේ ඉඳලා මිනිස්යන් වශයෙන් ඉඳලා මරණයට පත් වෙන බොහෝ දෙනා නැවත ඉපදෙන්නේ කොහෙද කියලා. මරණයට පත් වෙන බොහෝ දෙනා කිනුතු නිපදෙන්නේ මනුසාත්ම භාවලට පහළ ස්ථානවල සතර අපායට යන්නේ. මෙන්න මේක දැකලා බුදුරජාණන් වහන්සේට ලොකු සංවේගයක් ඇති වුණා. මෙන්න මේ අනතුරින් බේරණ තන උන්වහන්සේ පළමුව ධර්ම දේශනා කළේ සුගතිගාමී වෙන මාර්ගය පෙන්වලා දුන්නා. ඊට පස්සේ තමයි නිවන් දකින්න මාර්ගය පෙන්වලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මරණයෙන් පස්සේ සත්‍යයන් දුගතිගාමී වෙන්න හේතු වෙන ප්‍රධාන කාරණා මොනවද කියලා. ඔබ හිතලා තියෙනවද ඒක? මරණයෙන් පස්සේ මිනිස් ආත්ම භාවවලට පල්ලෙහාට යන හේතුව ඇයි කියලා. ඇතැම් විට අපට හිතෙන ප්‍රාණඝාතය කරන්න හින්දා කියලා. ඇතැම් විට අපට හිතෙන සොරකම් කරන්න හින්දා කියලා. කාම වර්ධව හැසිරෙන නිසා කියලා. මත්පැන් පානය කරන නිසා කියලා අපට හිතෙන්නේ. මේවත් කිසියම් ප්‍රමාණයකින් හේතු වෙනවා. නමුත් වෙනතුනේ සියල්ලටම වඩා මොකද හේතු වෙන්නේ? ඒ සියල්ලටම වඩා මරණයෙන් පස්සේ අපාගත වෙන්න හේතු වෙන්නේ ජීවත් වෙන කාලේ තමන් ඉතාම ළඟින් ඇසුරු කරපු ඥාති මිත්‍රාදීන්ට සහ දේපලවලට තියෙන ආසාව, දැඩි ලෝභය කියන එක, ග්‍රීඩ් කියන එක. අන්තිම මොහොතේ තමන්ගේ හිත හදාගන්න බැරුව, දරුවන් අත්හරින බැරුව, දේපල ටික අත්හරින බැරුව, ඇතැම් විට මුණුබුරු මිනිබිරියන් අත්හරගන්න බැරුව, ඒ අයට තියෙන ආසාවෙන් මිය ගිහිල්ලයි බොහෝ අය දුගතිගාමි වෙන්නේ. මේක පේනවද? හොඳට සිහිපත් කරලා තියන්න. බලන්න තමන්ට ජීවිතේ වැඩිපුරම ආසා තියෙන මොකටද කියලා. අන්නේ දැඩි ආසාව පුළුවන් තරම් අඩු කරගන්න උත්සාහ කරන්න ජීවත් වෙන කාලෙදිම. ඇතැමිට ඔබට හිතේ ඔබ ජීවිතේ හුඟා දාන ආදී පින්දාම් සිදු කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙයි කියලා තමයි අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. නමුත් පින්නතුනි, ඊටාම පැහැදිලිව පේන සාධකයක් තමයි. හිතන්න එපා බුදුරජාණන් වහන්සේගේ කාලේ විතරක් තියෙන උදාහරණ කියලා. මෑත කාලයේ ඊටාම පැහැදිලි උදාහරණ අපට තියෙනවා. සමහර පින්නතුන් දාන දීපු ඇත්තන්. සමහර අය සිල් සමාදන් වෙන්න ආපු වෙලාවට උදව් කරපු පින්නතුන්. නමුත් ඒ පින්නතුනි ඇයට සුගතිගාමි වෙන අපහසු වෙලා තියෙනවා. මෙන්න මේ අනතුරින් බේරෙන්න තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. ඉතින් ස්වාමීන් වහන්සේලට නිරතුරුව උපස්ථාන කරන පින්නතුන් හැටියට අපි නිතරම කැමති අපේ පින්නතුන් මේ ආත්ම භාවයට වඩා ඉහළ ස්ථානයකට යනවා දකින්නට. අන්නේ සඳහා තමන් හිත හුඟක් දියුණු කරගන්න වෙනවා. ඒ සඳහා සාමාන්‍ය දානමය පින්කමක් විතරක් ප්‍රමාණවත් නැහැ පින්නතුනි. ඊට වඩා ඉහළ තලයන් සඳහා අපේ මනස දියුණු කරගන්නට සිද්ධ වෙනවා. ඉතින් අන්න එතෙන්දී ධර්මයේ ඉහළම තැන් අපට පරිශීලනය කරන්න සිද්ධ වෙනවා. ඒකට මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි පින්නතුනි, මේ ජීවිත කාලෙම අපේ මනස ඉහළම පාත්වා ගන්නට. අන්න එතෙන්දී මේ ධර්මයෙන් ලැබෙන ආනිසංස විදියට අපි දානමය පින්කම තුළින් ජීවිත සඵලගෙන සීලෙන් අපේ ජීවිතය පෝෂණය කරගෙන ඒ විතරක් නෙවෙයි ඊළඟට බලන්නේ අපේ මනස ඉහළම මට්ටමින් තියාගන්න. බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මෛත්‍රී භාවනාව, අනිත් කාරණිය සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. මෙන්න මේක උප්පරිම මට්ටමට අපි දිනු කරගන්නට ඕන පින්නතුනි. මේ දිනු කරගත්තු පමණට නිතර මෛත්‍රී සාගත වෙන්නකොට අපේ ජීවිතය අනිත් බොහෝ ගුණ දහම් දිනු වෙනවා. අනිත් දේ තමයි සිහියෙන් නුවණින් වාසය කිරීම. නිතර අපේ සිතට වෙන්නේ මොකද්ද කියන කාරණය සිහිපත් කිරීම. ඉතින් කෙනෙක් මිය ගිය ගමම් අපට බොහෝ විට මතක් වෙන්නේ එයා වෙනුවෙන් පින්කමක් කරන්න ඕන කියලා. ඒක හොඳ සත්පුරුෂ කාරණයක්. නමුත් පින්නතුනේ ඇත්තටම බලන්න, අපි ධර්මයේ හිටියා නම් අපිට මතක් වෙන්නට ඕන ඒ මිය ගිය කෙනා දැන් කොයි මොහොතක කොයි අවස්ථාවක ජීවත් වෙනවද ඇද්ද කියලා. කොයි ආත්ම භාවයක් ලබාගෙන ඇද්ද කියලා අපි කල්පනා කරන්න ඕන. අන්නේ කාරණේ මතක් කරනකොට පින්නතුනේ අපට ඊළඟට මතක් වෙන ඕන කාරණය, ඒ මිය ගිය තැනැත්තා හෝ තැනැත්තිය ජීවත් වෙන කාලයේ ඒ තැනැත්තාට අපි කොච්චර උදව් කරාද, කොච්චර පිහිට වුණාද දැන් ඉන්න මට්ටමට එන්න. දැන් මේ මිය ගිය ඥාතිවරිය සිහිපත් කළ ඔබට යම් යම් දේවල් හිතන්න පුළුවන්. ඉන්න කාලේ ඉස්කෝලේ ගිය හැටි, සෙල්ලම් කරපු හැටි, අම්මා තාත්තාත් එක්ක කටයුතු කරපු හැටි, ගමන් බිමන් ගිය හැටි, මේ ඔක්කොම මතක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කිසිම දෙයක් මේ මොහොතේ පිට වෙන්නේ නැහැ. කොච්චර විනෝද ගමන් ගියත්, කොයිතරම් සාදයන් වලට සහභාගී වුණත්, කොයිතරම් හිනාවෙල හිටියත්, කොයිතරම් ජීවිත කාලෙම සමගිය හිටියත්, ඒ කිසිම දෙයක් වෙනතුනේ එයාට මේ මොහොතේ පිට වෙන්නේ නැහැ. ඔබ ඇත්තටම කල්පනා කරලා බලන්නේ ඉන්න කාලේ කොච්චරනම් ඒ මියගිය ඇත්ත එක්ක අපි දාන ආදී පින්දහම් කළාද? කොයිතරම් අපි සිල්වන්ත වුණාද? සිල් සමාදන් වුණාද? කොයිතරම් අපි සුවිශේෂ පින්කම් කළාද? කොයිතරම් ඒ ඥාතිවරුත් එක්ක අපි භාවනා කළාද? පින්නොතුනේ මෙන්න මේක තමයි මතක් වෙන්න ඕන අපට. මෙන්න මෙතනින් තමයි ඇත්තටම අපි උපකාර කරන්නට ඕන. ඔබ බලන්න ඔබේ දරුවන්ට ඔබ උදව් කරන්නේ කොහොමද කියන කාරණේ. ඔබ දරුවන්ට හොඳට උගන්වනවා නේද? දරුවන්ට ඉක්මනට ගියක් හදා දෙන්න බලනවා. ඉක්මනට හොඳ කෙනෙක් විවාහ කරලා දෙන්න බලනවා. මේක තමයි අපි බොහෝ විට කරන්නේ. මේවත් හොඳ දේවල් පේනොතින බුදුදහම මේව අනිවාර්ය කරලා තියෙනවා. නමුත් පේනොතින ඇත්තෙම මේ කිසිම දෙයක් මානසික දියුණුවට ආධ්‍යාත්මික දියුණුවට හේතු වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික දියුණුවට හේතු වෙන්නේ අර සබ්බදානං ධම්මදානං ජිනාති කියපු විදියට ධර්මදානෙම උදව් කරලා එයාගේ මනස දියුණු කරන්න, එයාට සිත දියුණු කරන්න, එයාට නියම විදියට ආධ්‍යාත්මික සතුටෙන් ජීවත් වෙන උදව් කරවතින් තමයි ඇත්තටම අපි නියම විදියට ඥාතින් උදව් කරලා තියෙන්නේ. ධර්මයේ තේරුම් ගත්තොත් තමයි අපි ඥාතින්ට උදව් කරන විදිය දන්නේ. අන්නේ වෙන සද්ධාවෙන් දිනු වෙච්ච කෙනා දරුවේ කුසල පිළිසඳ ගත්ත දවස් ඉඳලාම බලන්නේ දරුවට ධර්මය දෙන්න. ඥාතින්ට බලන්නේ විශේෂයෙන් අම්මා තාත්තා ඉන්න කාලේ ඉක්මනටම එයාට ධර්මයෙන් උපරිම උදව් කරනවා. යෑමේ යන කලින් ඊළඟට සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන් එක ඉක්මනටම ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා. අන්න ඒක කළා හුදෙක් මරණයෙන් පස්සේ සුගතිගාම වෙන විතරක් නෙවෙයි. මේ ජීවිත කාලේ යාගේ මනස, යාගේ සතුට ඉහෙළම මට්ටමින් තියන්නේ කොතනද කියන එක ගැන අපි අවධානයෙන් ඉන්නවා. අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තියෙන්නේ අපට දවසට වැඩිපුර මතක් වෙනකොට කුමක්ද මතක් වෙන්නේ කියන කාරණය මත. අපට දවසට වැඩිපුර මතක් වෙන්නේ අපේ ධනය නම්, අපේ ඉඩම නම්, ගෙදර නම්, දරුවෙක් නම්. ඒ කියන්නේ පින්නොතින අපි අවසානයේ දුක කරයි යන්නේ. ඒ දේ පිළිබඳව අපි හිතුවත් අන්තිමට අවසාන මොහොතේ අපට ඇති වෙන්නේ මොකද්ද? සතුටද දුකද? අපේ ඉහළම ආකල්පයේ තියෙන දරුවා පිළිබඳව නම්, නිවස පිළිබඳව නම්, තමන්ගේ රැකියාව නම්, තමන් පාවිච්චි කරන බඩු භාණ්ඩ නම්, වැඩි දෙයක් තමයි තමන්ගේ ශරීරය නම්, මේ හැමදේම ගතවන දිනයක් පාසා දිරාපත් වෙනවා, වයසට යනවා. ඒ දේ පිළිබඳව නම් අපි සතුටෙන් ඉන්නේ, කවදාවත් අපේ සතුට වැඩි වෙන්නේ නැහැ වෙනතුනි. එන්න එන්නම සතුට අඩු වෙනවා. කොයිතරම් මුළු ගෙදරම පුරවලා අපට ධනිය තියාගන්න පුළුවන්. රත්තරම් භාණ්ඩ, මැණික් ඕන තරම් ගෙදර පුරවන්න පුළුවන්. නමුත් ඒ කිසිම දෙයක් වෙනතුනේ ජීවිතේ ගත වෙන්න සතුට වැඩි වෙන්නේ නැහැ. ජීවිතේ වියපත් වෙන්න දුකයි වැඩි වෙන්නේ. අන්න එවැනි අවස්ථාවක බුදුහමර දේශනා කළ ඇත්තටම සතුට වැඩි වෙන මාර්ගය එක පැත්තකින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන උත්පරිම විශ්වාසය ඇති කරගන්න දිනකට වැඩිපුර වාර ගානක් මෙන්න මේ තෙරුවන සිහිපත් වෙන විදියට ඉන්න. මෛත්‍රිය සාගත වෙන්න. අනිත් පැත්තෙන් උපරිම ලෙස නුවණින් සිහියෙන් ඉන්න. මේ මොහොතේ තමන්ගේ ජීවිතයට සිද්ධවන්නේ මොකද්ද කියන එක ගැන නිතර අවධානයෙන් ඉන්න. පින්නතුනේ අපි ගත කරන හැම මොහොතක්ම අපි කියන්නේ ඇසින් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා ආදී මේ දේවල් තමයි අපට පේන්නේ. ඇත්තටම පින්නතුනේ මොන දෙයක් අපි දැක්කත්, ඇහුවත්, ගඳ සුවඳ වින්දත්, රසයක් වින්දත් අපි අපේ හිතම තමයි විඳලා තියෙන්නේ. ඒ බාහිර දෙයක් අත්විඳා නෙවෙයි ඇත්තටම. දැන් ඔබට ඉදිරිපත් පාස මේවන රූපයක් පේනවනේ. ඒ රූපයක් පේනකොට ඔබ හිතන්නේ මේ දැන් පේන රූපය මම දකින්නේ කියලා. ඇත්තටම පේනොතින් දැන් පේන රූපය නෙමෙයි දකින්නේ මේ. දකිනකොට ඒ රූපය නිරුද්ධ වෙලා අපි අපේම මනසයි දකින්නේ මේ. රූපයක් නැහැ කියන එක නෙවෙයි කියන්නේ රූපයට ළඟා වෙන බෑ අපට වර්තමානයේ. පේනොතින් මේකයි යථාර්ථය. අපි මුළු ජීවිත කාලෙම මේකයි කළේ. අපි වාහනයක නැගලා ඉන්නකොට අපේ වාහනේ ඉස්සරහා පේන්නේ. හැබැයි අපි කොහෙද ඉන්නේ? ඇත්තටම අපි වාහනේ රෝද හතර උඩ ඉන්නේ. අපට කවදාවත් පේන දරෝධ හතරට ඉන්නේ කියන කාරණය. කවදාවත් පේන්නේ අපට. අපට නිතරම පේන්නේ වාහන ඉස්සරහයි පේන්නේ. නමුත් අපි හිටගෙන ඉන්නේ අපි නැගලා ඉන්නේ රෝධ හතරට ඉන්නේ. අන්න ඒ වගේ ඔබේ ඉස්සරහින් රූපයක් දකිනකොට, ශබ්දයක් අහනකොට ඔබ ඉන්නේ ඒ නිරුද්ධ වෙච්ච රූපයේහි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය තුලයි ඔබ ඉන්නේ. පින්නොතුනි මෙන්න මේක දැක්කොත් තමයි ඇත්තටම අපට ශ්‍රද්ධාව ඇති වෙලා දැඩි වීරියෙන් සතිය සමාධිය ප්‍රඥාව දිනු කරන දැඩි උත්සාහයක් එන්නේ. මේක තමයි දුකේ නිදහසන මාර්ගය. පින්නොතුනි මෙන්න මේ මාර්ගය අපිත් ගමන් කරන ගන්න ගමම් අපේ ළඟම ඥාතීන්ටත් මේ ධර්ම වරප්‍රසාදය පින්නොතුනි ඉක්මනින්ම දෙන්නට ඕන. අපට අවුරුදු 100ක් ජීවත් වුණත් අපි සාර්ථක වුණා වෙන්නේ නැහැ පින්නොතුනි. අපි අවිද්‍යාවෙන් අවුරුදු 100ක් සමගින් අපිට ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ විදිහ සම්බුද්ධෝත්පාද කාලයක පින්නොතුනි ඒත් අපි සාර්ථක වුණා වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ දර්ශනයේ දකිමේ යම් කෙනෙක් එක දවසක් ජීවත් වෙලා අද ජීවත් වෙලා හෙට උදේ අපි ඔක්කොම මිය ගියත් අපි අර අවුරුදු 100ට වඩා සාර්ථකව ඇස් දෙක පියාගන්නේ. ඇයි ඒකට හේතුව? හෙට දවසේ අපි උපදින්නේ මීට වඩා ඉහළම ස්ථානයක. අද මේ සම්පත් පරිහරණය කරන්නට වඩා ඉහළම පහසුකම් ටික තියෙන තැනකයි අපි උපදින්නේ. නමුත් ඉහළම ප්‍රඥාවෙන් හිටියොත් ඒ අවසානයටත් පහළ වෙන සිත අනිත්‍ය වශයෙන් දැක්කොත් අපට නැවත භවයකට පිළිසිඳ නොගන්නාසේ සමසේසී පුද්ගලෙක් වෙන්න පුළුවන්. සමසේසී කියලා කියන්නේ අවසාන මොහොතේ පහළ වෙන සිතේ අනිත්‍යතාවය දැක්කොත් ඒ විඥානයේ කිසිම තැනක බැස නොගන්නා විදියට හරියට යථායම් පදීපෝ කියපු විදියට හරියට ලාම්පුවක් ආලෝකයක් නිවිලා ගියා වගේ දැල්ලපු ආලෝකයක් නිවිලා ගියාම කොතන ගියාද කියලා අපට කියන්න බෑ. ඉතුරු වෙන ස්ථානයක් නෑ. නිබ්බන්ති දීලා යථායම් පදීපෝ කියන්නේ මේකයි. නුවණ ඇති අය ප්‍රදීපයක් නිවිලා ගියා වගේ ඒක නා නැවත සසරට බැස නොගන්නාසේ එයාගේ දිවිය නිමාවටපත් වෙන මුළු සසර ගමනම නිමාවටපත් කරන්න පුළුවන් දහමක් බුදුහාඳුර අපට දේශනා කළේ. ඉතින් ඔබ ස්වාමින් වහන්සේලාට ඔබ මහන්සියෙන් හරියම්බ කරන දේවල් ඔබේ දෑතීම පූජා කරනවනේ. බොහොම දුර බැහැරින්දලා අවුරුදු ගාණක් දානගෙන ඔබ පූජා කළා. ඔබේ ජීවිතයේ තියෙන හොඳම දේවල් ඔබ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පූජා කරනවා. එහෙම පූජා කරනකොට අපට නිකන් ඉන්න බෑ වෙනතුනි. අපේ ධර්මයේ දන්න ඉහළම දේ ඔබ වෙනුවෙන් දෙන්නට ඕන. නැත්නම් අපි ඔබේ දාණයට ණයකාරයන් වෙනවා. ඒ නිසා ඔබ මහන්සියෙන් හරියම්බ කරන දාණයට අපට ණයකාරයන් නොවි අපට දාණේ වරඳන සිද්ධ වෙනවා. අන්නේ සඳහා අපට වෙනව ධර්මයේ තියෙන ඉහළම මැසේජ් එක ඔබට දෙන්නටත් සසර කිසිදාක දුකට ගාමී නොවන විදියට ඔබට ස්ථාවරව දහම්මග පෙන්වා දීමත් අපේ වගකීම අපේ යුතුකම වෙනවා. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව අපි කටයුතු කරමු. අපි ඉන්න ඥාතින් හැමදාම එකට ඉන්නේ නැහැ. අපි ඉක්මනින්ම වෙන්වැල යනවා. අන්නේ වෙන්වැල යනවා නම් පින්නතුනි ඉක්මනටම අපි ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න ඕන. අද මුළු ලෝකෙම අය වෙනදට වඩා බණ අහනවා, ධර්මයේ පුහුණු කරනවා. ඇයි ඒකට හේතුව? ලෙඩ දුක් පෙනෙන්නේ ඉන්නේ, මරණය පෙනෙන්නේ ඉන්නේ. ජීවිත ගැන කිසිදු බලාපොරොත්තුවක් තියන්න බැරි මොහොතක ඉන්නේ. දේපළ ටික ඉක්මනින්ම දරුවන්ට දීලා ඔප්පු හැම ලියලා ඉක්මනින්ම ඉක්මනටම ධර්මයේ ප්‍රැක්ටිස් කරන කාලයක් මේක. ඒ නිසා පින්නතුනි අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ළඟදී අපට ලොකු පිළිසරණක් තියෙනවා. අපි අසරණ නැහැ. මුළු තුන් ලෝකයේම දේශනා කරපු වටිනාම දර්ශන අපට ලැබෙලා තියෙන්නේ. ඒ නිසා අපි හෙට උදෑසන මිය ගියත් අපිට හිස්සතින් මිය යන්න අවශ්‍ය නැහැ. අපට ලොකු දහමක් බුදුහාඳුරෝ සාරාංශික කල්පලක්ෂ්‍යයක රිසර්ච් එක රිසල්ට් එක ඒ එක්ස්පෙරිමන්ට් එකේ රිසල්ට් එක අපිට දීලා තියෙන්නේ. අන්න ඒ දහම අපිට පෝෂණය කරගත්තොත් අපිට ජීවිතේ වඩාත් මිහිර මට්ටමට ගන්නට පුළුවන්. ඉතින් අද මේ විශේෂයෙන් මේ මියගිය ඥාතිවරිය සිහිපත් කරන අවස්ථාවේදී ඉතින් ළඟම ඥාතියෙක් විදියට ඔබ ඊටාම කෘතවේදී පිරිසක් විදියට අපි දන්නවා මේ රටේ ඉන්න බොහෝ අය වෙන කොයි රටක තමන්ගේ ඥාති මිත්‍රාදියෙක් මිය ගියත් ඒ අය වෙනුවෙන් ඇතැමිට ඒ දේහය ළඟ ඉන්න ළඟම ඥාතියින්ට කලින් ඇතැමිට පින්කම් කරන්නේ මෙහි ඉන්න පින්තුන් පාසකුළු දීලා බණ කියලා දානය පූජා කරලා ඉක්මනින් මේ අයට පින් අනුමෝදන් කරන්නේ මෙහි ඉන්න අය සමහරට. ලංකාවේ අයත් ඒ ඉක්මනට කරන්නේ. ඉතින් ඒ තරම්ම කෘතවේදී සත්පුරුෂ ගුණධම් තියෙන පිරිසක් තමයි අපිට බොහෝ විට මුණගැහෙන්නේ. ඉතින් ඒ ඔබේ ගුණය නිසා ඔබට ධම්මගේ උග දුරක් යන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. එනිසා ඒකෙන් උපරිම ලෙස අපි ධර්මයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු. ඉතින් කවින්ද මහත්මයාට, ජිත්නවනා මහත්මියට සතුට වෙන්න පුළුවන්. ඒ ආදරණීය සොහිරිය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් කළ හැකි උපරිම ඥාතික යුතුයකම මේ අවස්ථාවේදී සිදු කරනවා කියලා. ඉතින් බොහෝම සතුටු සිතින් ශ්‍රද්ධාවෙන් දානය පූජා කළා. ඒ වගේම මතක වස්ත්‍ර පූජාවත් සිදු කරලා ස්වාමින් වහන්සේලාට දානය පූජා කරලා ධර්ම ශ්‍රවණය කරලා මේ සියලු මාකරණ රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ඵලය මේ දින කිහිපෙට කලින් ශ්‍රී ලංකාවේදී මිය ගිය ඒ ආදරණීය සොහොරිය විසාකා ප්‍රියදර්ශනී දිසානායක මහත්මිය මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය කියම්කා ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාතීන් උද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් භාජන අරගෙන පෑන් වඩමින් අපි පූජා මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්ති ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මාදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව මේ හැම දිනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණේ ආශිර්වාදයේ සලසේවා. ඉතින් මේ අවස්ථාවට අජිත් මහත්මයා, එනවනා මහත්මිය, බණ්ඩාරනායක මහත්මයා ඇතුළු මේ පින්තුන් හැම දිනෙකම ඉමහත් ශ්‍රද්ධාවෙන් සහභාගී වුණා. ඉතින් ඔබ හැම දිනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණෙන් ආශිර්වාදයෙන් මෙවැනි පින්කම් සිදු කරගෙන නිදුක්ව නිරෝගීව තව බොහෝ කලක් ජීවත් වන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සින්දියා. හොඳයි පින්වත්නි, හුඟක්ම සතුටට පත්වන්න අද හිමිදිරි පාන්දර තමන්ගේ ආදරණීය සොහොයුරිය වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වුණු ඥාතික යුතුයකම සංඝ සතු දානමය පින්කම මතක වස්ත්‍ර පූජාව පින්වත්න් බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට අංග සම්පූර්ණව සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට සැනසීම ඇති කරගන්නට. ඉතින් මේ සිදු කරගත් උතුම් පින්කම ආනිසංසයෙන් පින්වතුන්ට මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැනසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත්වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්බේතයෝ විවංජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව.